භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. දැන් මම හිතන්නේ මේ පින්වතුන් දානගත විතරයිනේ. ඒ කියන්නේ මේ බොහොම භයානක පැයක් කියන්නේ දැන්. ඕගොල්ලෝගේ රාජකාරියත් ලේසි නෑ, මගේ රාජකාරියත් ලේසි නෑ. මාරයා ක්‍රීඩා කරන්න ලෑස්ති වෙන වෙලාව මේ. මොකද මාරයා ක්‍රීඩාව නින්ද. ඒතෝ ක්‍රීඩාවට අහුවෙන්නේ නැතිව බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරගන්න ඕනේ. මොකද පින්වතුනි, මාරයාගේ ක්‍රීඩාවට මාරයාගේ එක එක ආකාරයේ ක්‍රීඩාවන් වලට අහුවෙලා තමයි අපි මෙතෙක් කල් සසරේ ආවේ. ඉතින් මේක තවදුරටත් කරගන්න කරගෙන යනවද මේ විදිහටම, නැත්නම් මේක වෙනසක් කරනවද කියන එකේ තීරණය තියෙන්නේ ඔබ අතේ. මට ඒ තීරණය ගන්න පුළුවන් මං වෙනුවෙන් විතරයි. මම ගත්ත තීරණය, ඇයි ඒ තීරණය ගත්තේ? මොකද්ද මම ගත්ත තීරණය? ඒකට හේතුපාදක වූ කරුණු කාරණා මොනවද? කියනොන් ඔය ටික මට ඔබට තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් තීරණය තියෙන්නේ කාටද? තම තමන් අතේ. මේ වෙලාවේ බොහොම වීරිය වඩන්න ඕන වෙලාව. දැන් තම තමන්ගෙන් අහගන්න තමන්ගේ වයස කීයද කියලා. ඒක තමන්ගේ වයස අනුව තමන් හිතා ගන්න ඕනේ. තමන් වැඩි යුතු වීරිය වයසට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියපු කාරණා තේරුණාද? කොයිතරම්ද වයස, ඒ තරමින් වීරිය වැඩි යුතුයි. මම මෙහෙම කියන්නම්කෝ. මට වයස 30 ලැබුවා විතරයි. මම දරන වීරියත් මාති. තම මේ ජීවරේකුත් ආගෙන. එහෙනම් ඔබේ වයසට අනුකූලව ඔබ විදර්ණ වීරය ඇද්ද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. මොකද මම දරණ වීරය ඇතිනම් මගේ ගමන මට අද කෙලවර කරගන්න පුළුවන් වෙනවා. නොකා නොබී මේක කරන්න පුළුවන් වෙනවා. තවම ඉතින් ඒ தත්වෙටම ඇවිල්ලා නැහැ. නමුත් එහෙම කියලා අතරලා දාන්නෙත් නැහැ. මාරයට ජය ගන්න නම් දෙන්නේ නැහැ. මම කල්පනා කරලා දෙන්න දෙන්නේ ඔබට මතක් කරලා දෙන්න පොඩ්ඩක්. දැන් ඇත්තටම සමහර ඔබ දන්නවා ඇති, දැන් මෙතන පින්නපාතෙත් වැඩිය ස්වාමීන් වහන්සේලා අතර බොහෝ තරුණ පිරිසක් හිටියා. ඔබ දැක්කද ඒක? මේ මම දවස් කීපයක උඩදී පැවිද්දට ඇතුළු වුණා 19. බොහොම තරුණ පිරිස්. බොහොම තරුණ, තම තමන්ට කියලා රැකී ආරක්ෂාවන් තිබුණ, බොහොම සාර්ථක අධ්‍යාපනයක් ලැබූ, ඒ මෙතෙක් කල් ගත කළ ජීවිතවල බොහොම උසස් තැන්වලට, බොහොම සාර්ථක තැන්වලට ගිය කට්ටිය. සමාජ කෙරෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා, විශේෂයෙන් ඔබ වගේ පිරිසට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔය වයස්වල පිරිසට විශේෂයෙන්. දැන් සමහරට ඔබේ දරුවෝ වුණත් ඇවිල්ලා කියයි, අම්මේ අපිට මට වෙන මේ මෙතෙක් කල් ආපු ගමනට වඩා වෙනස් ගමනක් යන්න හිතෙනවා කියලා. මටත් මේ ජීවිතේ යන ආසාවක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් ඔබේ දුව ඇවිල්ලා කියයි. එතකොට ඔබට එකපාරට මේක පොඩි තැතිගැන්මක්, පොඩි නියම් මොකද්ද එකක් වගේ හිතට එන්න පුළුවන්. එකපාරට බෑ කියන්නත් බෑනේ ඉතින්. ජීවිත කාලයක් තිස්සේ සිල් ගත්තා, බණ දහම ඇහැව්වා, පන්සල ඇසුරු නිසුරු කරගෙනමයි ජීවත් උනේ. එහෙම නෙමෙයිද? එක පෝයක් අරින්න නැතුව සිල් ගත්තේ නැද්ද? ගිය අවුරුදු ගණනාවක් තිස්සේම. දැන් මෙතන ඉන්න සමහර පිරිස ඇති හතර පොයෙම සිල් ගන්න. ඉතින් එහෙම පිරිසක් කෙනෙක් ඇවිල්ලා කිව්වොත්, ඔබේ දුව හරි පුතා හරි ඇවිල්ලා කිව්වොත් මට පැවිදි වෙන්න ඕනේ කියලා, ඒකද එකපාරටම බෑ කියනවා. බෑනේ ඒක නේද? ඇයිද දැන් පින්කම් කළා, සිල් අරගෙන ඔක්කොම කරලා ඉවරලා මොකද ප්‍රාර්ථනා කරන්නේ? නිවන. ඉතින් එහෙනම් නිවන පැත්තට යන්න උත්සාහ කරන කෙනෙක් එපා කියන්න බෑ. එහෙම නේද? හරි. නමුත් හිතේ පොඩි කොනක තියෙනවා, පොඩි නිකන් චකිතයක් වගේ දෙයක්. ඒක නිකන් වචන වලට දාගන්න බෑ වගේ ටිකක්. අමෙන් ප්‍රසිද්ධිය දාන්න බෑ. ප්‍රසිද්ධිය පත්‍රේ දාන්න බෑ නේ. මම එහෙනම් මෙහෙම දෙයක් කරන්න. මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න මගේ අත්දැකීම. දැන් බලන්නේ මම බණ කියන්නේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මගේ කතාව ඔයගොල්ලන්ට කියන්න. ඒ කතාවෙන් පාඩමක් ගන්න පුළුවන් නම් අපි ගමු. හැබැයි තින් කතාවක් ගන්න බැරි පාඩමක් කියලා නෝ ඉතින් මම මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ වල්පල්. සම්ප්‍රප්‍රලාප. එහෙම කියන්න බෑ. එහෙම වුණොත් මම ශාස්ත්‍ර රෝහියෙක් වෙනවා. උන්වහන්සේ එපා කියපු දෙයක් කරන්න කියලා. හරි. පින්වතුනි මගේ මේ ගමන ආරම්භ වුණේ මීට අවුරුදු 10කට 15කට විතර උඩදී. ඒ ආරම්භ වුණේ යන තැන දැකලා යන්න පටන් ගත්ත ගමනක් නෙමෙයි හැබැයි. දහම් පාසල් ගියා. මම මේ මාතුරුන්ට ඊයේ කියලා කිව්වා මේ අපි පොඩි සාකච්ඡාවක් කරන වෙලාවක මම දහම් පාසල් සිංහලිනුත් ඉගෙන ගත්තා ඉංග්‍රීසිනුත් දහම් පාසල් ගියා. ඒ ඉංග්‍රීසි ඉගෙන ගත්තා මම මේ ස්පෙෂල් එකක් ඇතිනේ නේද? ඔකනේ අමුතු දෙයක් ඇතිනේ ඉංග්‍රීසි ඉගෙන ගත්තාම අනේ නෑ. අර සිංහලෙන් තියෙන ටිකවත් නෑ ඒක. පින්වතුනි ප්‍රශ්නේ මේකයි. දැන් අපි කාලයක් තිස්සේ පිටරටක ඉඳලා වාසය කරලා මෙහෙ ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ රටවල් වල අපි උත්සාහ කරනවා මේ අපේ තරුණ දරුවන්ට මේ මේ ශාස්ත්‍රඥ වහන්සේගේ පණිවිඩය දෙන්න. ඒ කිව්වේ දැන් ඔබ මේ ධර්මය අහලා ඇතිනේ සෑහෙන කාලයක ඉඳන්. මේ ධර්මය ඔබයි කියන මේ වැඩසටහන යටතේ තේමාව යටතේ වැඩසටහනක් මේ තේමාව යටතේ තේමාව කියන්නේ වෙන මේ මේක මේ අමුතු වැඩ ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. ධර්මය ඔබයි. ඉතින් එච්චරයි තියෙන්නේ. මේ ඊට වඩා දෙයක් නැහැනේ. නිවන් දකින්න මොනවද ඕනේ? ධර්මය ඔබයි. ඉතින් මොන ධර්මය ඇහුවත් නිවන් දකින්න. නිවන් දකින්න නම් කවුරු හරි යම් කෙනෙක් ධර්මය දේශනා කරන්නේ. ඉතින් එතන ධර්මය ඔබයි තමයි. ඉතින් දැන් ඔය නිවන් දැකීමේ අවශ්‍යතාවය, නිවන් දැකීමේ වැදගත්කම, නිවන් දකින්න මොකද කරන්න ඕනේ කියන ওই කාරණාව අපේ ඒ රටවල ඉන්න සිංහල අම්මල තාත්තලාට තේරෙනවා. නමුත් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පින්වතුනි ඒගොල්ලෝ දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉපදිලා ඉන්නේ තේ රටවල වල. පොඩි කාලේ ඉඳන් මේ හැදිලා වැඩිලා සිංහලෙන් වැඩි කතා බහ කරගන්න බෑ කියන දේත් තේරෙන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරා ඉංග්‍රීසියෙන් මේ ධර්ම දේශනා කරන්න. දැන් දිගට මේක කරගෙන යනවා හැකි හැකි විදිහට. ওই පුල් පුලුවන් විතර වචන දෙක තුනක් ගැට ගහගෙන ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් අපිට මේ ධර්මයේ දුන්නා නම් අපි තවත් කෙනෙක්ට දෙන එක අපේ වගකීමනේ මහත්තයෝ. අපේ යුතුකම් වගකීමකට වඩා අපේ යුතුකම්. දෙමාපිය බලා ගන්න එක වගකීමක්ද යුතුකමක්ද? යුතුකම්. අන්න ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ මට යම් දායාදයක් දුන්නා නම් ඒ දායාදේ තව කෙනෙක්ට දෙන්න එක මගේ යුතුකම. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ওই වචන සිංහලෙන් හෝ පාලියෙන් හෝ තියෙන වචන තවත් භාෂාවකට පෙරලන්න ගියාම ඒකේ ගම්ම්‍ය වෙන අදහස දෙන්න බොහොම අසීරුයි. සමාලාවට එක දේශනාවක් මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේගේ එක දේශනාවක් විනාඩි අපිටම පැය 3ක දේශනාවක් කාලා ඒකෙන් පැයක කොටසක් අරගෙන ඒක පැය 6ක් විතර දේශනා කරන්න ඕනේ ඉංග්‍රීසියෙන් අර එන අදහස දෙන්න. දැන් ඔයගොල්ලෝ ඉදිරියෙන් මොකද ඕගොල්ලොන්ට තේකින් මේ මම මේ කියන කොටසෙන් තියෙන ප්‍රයෝජනේ කියලා. එහෙනම් අහගන්නකෝ. පින්වතුනි ඔයගොල්ලෝ අහලා තියෙනවා ශ්‍රණ සම්පත්තිය කියලා දෙයක්. මොකද්ද ශ්‍රණ සම්පත්තිය කියන්නේ? ශ්‍රණ සම්පත්තිය කියන්නේ සෝතාපන්න අංගවලින් එකක්. කෙනෙක්ට සෝතාපන්න වෙන්න අවශ්‍ය අංගවලින් එකක් තමයි ශ්‍රණ සම්පත්තිය කියන්නේ. ඔය ශ්‍රණ සම්පත්තිය කියන්නේ නිකන් මේ අමුතු මැජික් එකක් නෙමෙයි. ශ්‍රණ සම්පත්තිය කියන්නේ

උන්වහන්සේ මුළු ජීවිතේම කැප කළා ඔබට දුන් මේ දායාදයෙන් ප්‍රයෝජනයක් ගන්න එක නෙමෙයිද? දවසක් මම අපේ අම්මත් එක්ක පොඩි කතාවක් වුණා. දැන් අපේ අම්මටත් දැන් මේක පැහැදිලි කරලා දෙන්න එපැයි. අම්මේ මේකයි මම ගත්ත තීරණේ. ඒක පාට නිකන් ආයෙනම් ඩටාබයි කියලා යන්න බෑනේ. මොනා වුණා දාඩියෙන් මහන්සියෙන් මාව හදා කියා ගත්ත අම්මනේ. ඉතින් මම අම්මයි කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් කියනවා. අම්මේ. අම්මා අම්මයි අප්පච්චි මම කියන්නේ අප්පච්චි කියලා. අපේ අම්මයි අප්පච්චි මුළු ජීවිතයම ගත කරා දරුවෝ වෙනුවෙන් හම්බ කරන්න, අපිට උගන්වන්න, කන්න දෙන්න, රස්සාවල් හොයලා දෙන්න. ඉතින් මං කිව්වා ඔය ටිකට මම උපමාවක් දීලා මං අම්මා ගේව අම්මේ. අම්මා හිතන්න අම්මලා මුළු ජීවිතේම ගත කළා මොකක් හරි යම්කිසි සේසතක් උපයා ගන්න. යම් ධනයක් රැස් කර ගන්න. ඒ උපයා හදා ගන්න ධනය අම්මලා මැරෙන්න මොහොතකට කලින් කියනවා පුතේ මේවරයි මේ තියෙන්නේ අපි දෙන්නම නොකා නොබී දාඩියෙන් මහන්සියෙන් දුක් ගැහැට විඳලා හම්බ කරගත්ත දේ. මෙතන සෑහෙන මුදලක් තියෙනවා. රෝම ප්‍රවේශයෙන් පරිහරණය කරොත් පුතාට ගොඩාක් දුර යන්න පුළුවන් මේක කියලා ඔන්න ඔය සේසත මට දෙනවා. මම මේ අම්මත් එක කරන කතාව. හරි. මං කිව්වා අම්මේ ඊට පස්සේ අම්මා හිතන්න මම ওই සේසත අරන් ගිහිල්ලා. ඔය දුන්න මට ධනෙ අරන් ගිහිල්ලා. ඔය දුන්න දෑවැද්ද දායාදේ අරන් ගිහිල්ලා. මට හිතන විදිහට මම වියදම් කරනවා. අර කිව්වගේ පරිස්සමෙන් වියදම් කරනව නෙමෙයි. සූදු කෙලින්න යනවා. යාළුවොත් එක්ක කාලා බීලා නාස්ති කරගන්නවා. ක්‍රීඩාවට ඔය නොයෙක් නොයෙක් දේවල් වලට ගිහිල්ලා සල්ලි නැති නාස්ති කරගන්න. ඕක අම්මට ආරංචි වුණා. නැත්තම් අම්මට තමන්ගේ දෑස් දෙකින්ම දැක ගන්න ලැබුණා. අම්මට මොන වගේ අදහසක් දෙන්නේ? හරි ඔබට වුණා නම් ඔබේ දරුවෝ එහෙම කරා නම් ඔබට මොන වගේ අදහසක් දෙන්නේ? කලකිරීමක් ඇති වෙනව නේද? වැඩක් නැහැ කියලා හිතනව නේද? නිකන් තමන්ව නිකන් අම්බරල මිරිකල අතරල දැන් මගේ හිතෙනව නේද? සේරම අසාර්ථකයි කියලා හිතෙනවා. එහෙනම් පින්වතුනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ ඔබට දුන්නේ දායාදයක් නෙමෙයිද? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ දායාදය ඔබට දෙන්න කොයි තරම්නම් දුකක් වින්දාද? අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවක් කියන්නේ ලේසි පහසු වැඩක්ද? අපිට මේ තුන් වෙල කන්න බැරුවෙ නොකා ඉන්න බැරුවෙ. උන්වහන්සේ අවසාන කාලේ ඒ අවුරුදු දුෂ්කර ක්‍රියාව කරන කාලේ ඒ අවසාන කාලේ එනකොට කොහොමද කිව්වේ? උන්වහන්සේව දැකපු ඒ බෝධිසත්වයන් වහන්සේව දැකපු පිරිස් කිව්වේ ඉස්සරහා බඩ අත ගාද්දි පිට අහුවෙනවා. පිට අත ගාද්දි ඉස්සරහා බඩ අහුවෙනවා. ඔබ දැකලා තියෙනවනේ අර හදලා තියෙන ස්තූප එහෙම පිළිම එක වී ඇටයක් වළඳලා උන්වහන්සේ දවසක් ගත කළේ. හරි ඒක පැත්තකින් තියන්නකො. දීපංකර පාදමූලයේ උන්වහන්සේට අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා තිබ්බ කියලා ඔබ දන්නව නේද? ඒකත් එපා. ඇයි? මට මුළු ලෝකයක්ම ගොඩ දාලා තමයි නිවන් දැක ගන්න ඕනේ කියලා උන්වහන්සේ ගත්ත අදිෂ්ඨානයෙන් ඉඳන් නේද අපිට අද මේ ශාසනය ලැබිලා තියෙන්නේ? එහෙනම් පින්වතුනි මගේ අම්මයි තාත්තයි මට දුන්න දායාද ලොකු? මගේ ශාස්ත්‍රඥ වහන්සේ මට දුන්න දායාදද ලොකු? එහෙනම් එහෙම ලැබුණු දායාදේ මගේ අම්මයි තාත්තයි මට දුන්න දායාදේ මම ප්‍රවේශමෙන් පරිහරණය කරනවා නම් ශාස්ත්‍රඥ වහන්සේ මට අච්චර දුකක් විඳලා දුන්න දායාදේ කොයි වගේ නම් මම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුද? හැබැයි මේකයි ශාස්ත්‍රඥ වහන්සේ අපිට දෙන දායාදේ පරිහරණය කරන්නේ කොහොමද අපි? ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට දාලා ඒක පරිහරණය කරමින් ඒක එදිනදා ජීවිතේ ප්‍රයෝජනෙට අරගෙන දෙමාපියෝ අපිට දෙන දායාදයක් මුදලක් හදලා අපි පැත්තකින් ගිහලා වහලා තියලා ඒක බොහොම පොඩ පොඩ පාවිච්චි කරොත් තමයි ඒකේ වටිනාකම තියෙනවා කියන්නේ. නමුත් ශාස්ත්‍රඥ වහන්සේගේ දායාදේ ඊට හාස්පසින්ම වෙනස්. පොඩ පොඩ පාවිච්චි කරන එක නෙමෙයි උන්වහන්සේගේ දායාදේ නිවැරදිව පාවිච්චි කරනවා කියන්නේ. තොග තොග පිටින් ගන්න ඕනේ. හොණ්ඩර හොණ්ඩර පිටින් ගන්න ඕනේ. ඒ දහමේ කිනි දෙන්න ඕනේ. ඒ දාම වැළඳ ගන්න ඕනේ. ඒ දහමින් තමන්ගේ ජීවිතය පෝෂණය කර ගන්න ඕනේ. ඉතින් මම අම්මගෙන් ඇහුවේ, අම්මේ මම එහෙම කරා නම් අපේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ ওই තරම් දායාදයක් මට දුන්නා නම් අම්මා ওই දුන්න දායාදේ මම ප්‍රවේශමෙන් පරිහරණය කරේ නැත්නම් අම්මා රෝයේ දැන් ඔබ කියපු වගේම අදහස් තමයි අම්මා කිව්වේ. තව කෙරෙනවා. එපා වෙනවා. මොකටද මම මේ ටික කරේ? මුට වඩා හොඳයි බල්ලෙක්ට වට් ටිකක් දුන්නා නම් කියලා. එහෙනම් මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දුන්න දායාදෙන් මම ප්‍රයෝජනෙට ගත්තේ නැත්තම් මම ශාස්ත්‍රු ද්‍රෝහියෙක් නේ. දැන් මම මේ කියන්න හදන උත්සාහ කරන පින්වතුනි, අපේ පින්වතුන් බොහෝ දෙනෙක් විශේෂයෙන් ජීවිතේ පහු කාලයට එනකොට නොඑක් නොඑක් පැතිකඩවල ඔස්සේ ගිහිල්ලා මේ නිවන් දකින්න උත්සාහ කරලා අනේ අසාර්ථක වුණා කියලා හැඟීමකට ඇවිල්ලා කියනවා මේක කරගන්න බැරි හේතු වාසනාව නැති හින්දා කියලා. අපිට පින නැති හින්දා කියලා. හේතු සම්පූර්ණ වෙනකොට ප්‍රතිඵලය ලැබෙනවා. ඒක නම් 100%ක් හරි. හැබැයි පින්වතුනි මේකයි. මේක මේ පෙර අත්බැවීම් අරන් එන දෙයක් කියලා අපි හිතාගත්තොත් අන්න එතන අප පරදිනවා. ඔබ දැකලා නැද්ද? ওই ක්‍රීඩා උඩ වල ඇත්ලටික්ස් කියලා කියන්නේ ඔලිම්පික් දැකලා දිනවනේ ටීවී එකේ. ওই රටවල් කීපයක් එකතු වෙලා මුළු අන්තර්ජාතික මට්ටමේ තරඟ කරන්නේ ඔලිම්පික්. ඕකේ ඔබ දැකලා දිනවනේ පැරාලිම්පික්ස් කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ පැරලයිස් වෙච්ච කට්ටිය. එහෙම නැත්නම් තමන්ගේ පැරලයිස් වලට වඩා තමන්ගේ මොකක් හරි අංගයක් එක්ක අතක් පයක් නැති පිරිස තරඟ වදිනවා. දැන් ඒගොල්ලන්ටත් කියන්න බලන්න, ආනේ ඉතින් මට කකුලක් නැහැනේ. ඉතින් මම කොහොමද කරන්නේ? මට අතක් නැහැනේ. ඉතින් මම කොහොමද කරන්නේ? නැත්නම් මම කොහොමද එල්ල විසි කරන්නේ? මම කොහොමද අරග කරන්නේ? මම කොහොමද මේ කරන්නේ? පින්වතුනි, ඔය පරාජිත මානසිකත්වයෙන් අපිට ඉස්සරහට යන්න බෑ. මේ බුද්ධ ශාසනය කියන්නේ වීරයෝන්ගේ ශාසනයක්. සල්ලි දින එක ශාසනයක් නෙමෙයි. මහා වීරයෝන්ගේ ශාසනයක්. ඔබ අහලා තියෙන රහතන් වහන්සේලාගේ ජීවිත කතා, කීවල ඇති රහතන් වහන්සේලාගේ ජීවිත කතා. පින්වතුනි, ඒ රහතන් වහන්සේලා තමන්ගේ ජීවිත ගත කරපු හැටි ගැන ඇහැව්වම ඇස් වලට කඳුළු එනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කොයි තරමකින් දූතාංග දරාගෙන තමන්ගේ ජීවිතේ ගත කරා? මොකෝ තමන්ට වැඩක් කරගන්නද? නෑ, උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන හිටියේ. අපිට ආදර්ශයක් දෙන්න. උන්වහන්සේ පිට කෙලින් කරගෙන මිසක් ඇල කරගෙන නිදාගන්නේ නෑ. මොකටද? උන්වහන්සේ වැඩේ කරගෙන ඉවරයි. මේ අපිට ආදර්ශයක් දෙන්න. ඔබටයි මටයි හිතට ගන්න මම අද අදිෂ්ඨානයක් ගන්නවා. මම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නකම් ඇලවෙන්නේ නෑ. මම නිදාගන්නේ කොන්ද කෙලින් තියාගෙන. එතකොට මොනද දැන් නිින්ද යගෙනදී පොඩ්ඩක් කැලුණා නම් හොඳා. තාම රාත්තුන් නැනේ. නෑ, එහෙනම් හිටහන් කෙලින්. ඕ අපිට දුන්නේ පින්වතුනි අපේ වීරිය වඩා ගන්න. පින්වතුනි, විතර ඔය ජන සම්පත්තිය කියලා කියන්නේ ඔබට සිංහල තේරෙනවා නම්, ඔබට බුද්ධ ආගමේ ආభాෂය ලැබිලා තියෙනවා නම්, ඔබේ දෙමව්පියෝ ඔබ උනන්දු කරලා තියෙනවා මේ බණ දහම හැසිරෙන්න, මේ මාර්ගය වඩා ගන්න. ඒ වගේම ඔබටත් හේතු වාසනා ඇවිල්ලා ඔබ මෙතනට දැන් මේ ධර්මය ඇහෙනවනේ දෙයියනේ. කොයි තරම් නම් මිනිස්සු ඉන්නවද සිංහල තේරෙන නමුත් මේ ධර්මය ඇහෙන්නේ නැති? එහෙම නැත්නම් මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැති? අන්න හේතු වාසනා නැති කට්ටිය. කොයි තරම්නම් මිනිස්සු ඉන්නවද කන් ඇහෙන්නේ නැති? ඔබට තාම කන් ඇහෙනවනේ. ඒකෙන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔබ බෞද්ධ පරිසරයක හැදිලා වැඩිලා, ඒ බෞද්ධ ආభాෂය ලැබලා පොඩි කාලේ ඔබ යොමු කරේ මේ පැත්තට එන්න. මේ ධර්මයේ පෝෂණය ලබන්න. ඒ හිඳ නෙමෙයිද අද ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. අපි මේ සංසාරේ ආපු දුර ගැන කල්පනා කරලා බැලුවොත් පින්වතුනි, මේ මනුසත් භවයේ මේ ජීවිතේ මනුසත් භවයේ කියන කාලය ඇහි පිල්ලමක් තරම් කෙටි කාලයක්. ඒ කියන්නේ ඇහි පිල්ලමක් ගන්න තරම් කෙටි කාලයකට කාලයක් ඇතුළත ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකිනුත් යම් වයසක් යනවා, හය හතර තේරෙන වයස වෙනකම්. භාෂාව තේරෙනකම් කරගන්න බෑනේ. ත්‍රිපිටකයේ අඩුම වයසෙන් සෝතාපන්න හෝ වෙලා තියෙනවා කියලා සාක්ෂි තියෙන්නේ අවුරුදු 7. දොය 7 ඇතුළේ මැරුවොත් එහෙම ඉවරයි. දැන් සමහර පිරිස් වලට අවුරුදු 20 30 40 50 නැත්නම් 60 70 සමහර කට්ටියද 80 විතර වෙනකම් මේ ධර්මය කන ගැටෙන්නේ නැහැ. කොයිතරම් බණ ඇහුවත් වැඩක් නැහැ පින්වතුනි, නිවන් දකින්න බණක් ඇහින්නේ නැත්නම්. නැත්නම් මොකටද දිව්‍ය ලෝක යන්නේ නේද ඉතුරු ටිකෙන්? දැන් ඔබ කලින් දිව්‍ය ලෝකෙ ගියේ නැද්ද? දිව්‍ය ලෝකෙ මීට කලින් ග්‍රවුන් ගැහුවේ නැද්ද? නමුත් අදත් මනුස්ස ලෝකේ යනවා. අදත් වයසට යනවනේ. අදත් ලෙඩ වෙනවනේ. දැන් මෙතන කොන්ද හේතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් කී දෙනාද ඉන්නේ? දැන් ওই කොන්ද හේතු කරන් ඉන්න කට්ටිය ඔයගොල්ලෝ කිව්වද මම ඔක්කොම මැදරෙන්න කොන්ද හේතු කරන්නේ නැතුව ඉන්න කියලා පුළුවන්ද හැමෝටම? මම මේ සමච්චරෙල්ල කරනවානේ, මටත් ওই ටික එනවා. මටත් ওই ටිකම එනවා. මටත් බනපදයක් අහද්දි නින්දයගෙන එන තත්ත්වයක් එනවා දවසක. ඊට කලින් මේක කරගන්න තමයි මේ ගත්ත උත්සාහය. ඉතින් ඒ නිසා පිටුද මේ හේතු වාසනාව තමන්ට නෑ කියලා කියාගන්න එපා. එහෙන් තමන් අදහිතේ මතුනම අනිත් උනුත් කියන්නේ මොකද්ද? ආ ඕනේ තින්නේ නැතුව ඇති. ඒ නැතුව අල්ලලා දාම් ඊළඟ පාර බලමු. එතකොට අදහිතේ මත් වෙනවා. අපිට බැරි මර ගාතේ කෙනෙක් යම් දෙයක් කරන්න උත්සාහ දරනකොට අපේ හිතට ශක්තියක් එනෝනේ දෙක දැකලා. සමහර අය ඔය ඉග්‍රොයි ටීවී එක යන වැඩසටහන සමහරට පෙන්වන්නේ මේ සමහර දරුවෝ නැත්නම් සමහර අම්මලා තාත්තලා හරියට රස්සාවක් නැතුව බොහෝම අමාරුවෙන් හරි හම්බ කරගෙන තමන්ගේ දරුවන්ට කන්න බොන දෙනවා. ඒගොල්ලෝ දන් කුඩ හරි එහෙම නැතුව ඉඳුල් ටික හරි කාලා බීලා ඉඳලා එතකොට අපේ ඇස්වලට පොඩි කඳුලක් එනවනේ මේ අවස්ථාවල. ඇයි ඒ වීරය දැකලා නේද අපේ ඇස්වලට මේ කඳුලක් එන්නේ? මොන තරම් වීරයක්ද මේ තියෙන්නේ කියලා. කොළඹ තට්ටු හතේ ගෙදරක ඉඳගෙන මිනිස්සෙක් ওই ටිකම කරොත් අපිට එහෙම දෙයක් දැනෙනවද? නෑ. ඉතින් ඔබ තුල ඒ වීරය ඇති කරගන්න. වීරයේ මදකමයි මෙතන තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මම පෙන්නලා දෙන්නම් ඒක. මොකද දැන් මම කියනවට විශ්වාස කරන්න එපා මේ කියන කිසිම දෙයක්. මම පෙන්නලා දෙන්නම්. ඇයි මම එහෙම කියන්නේ කියලා. සමහරට මේක ඊයේ අපේ සාකච්ඡාවට සහභාගී වෙච්ච පිරිසට මේ ටික කලින් අහලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නෑ, පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. වරදක් නෑනේ නේ? හොඳ දෙයක් ආයෙ පාරක් ඇහුවොත්. පින්වතුනි, ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා සෝතාපන්න වෙන්න අංග පහක් ගැන. අහලා තියෙනවද මොනවද අංග පහ? කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධම්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මානුධම්ම ප්‍රතිපදාව, ෂණ සම්පත්තිය. දැන් මේ ෂණ සම්පත්තියෙන් අපි පටන් ගත්තේ කමක් නැහැ. මොකද උදේ තමයි ගොඩක් කට්ටිය නවතින්නේ. ආ ඉතින් දැන් මොකද මම කලින් ඒවට ගෙන් පටන් අරගෙන විස්තර කරගෙන ඉස්සරගෙන යනකොට නමුත් හිතේ තියෙන්නේ ඔය කොච්චර කිව්වත් අන්තිමකින් අපි පරාදයිනේ. ෂණ සම්පත්තිය නැහැනේ. ඉතින් කලින් ඒවා තේරුම් ගන්න වැඩක් නැහැනේ. ඒකම ෂණ සම්පත්තියෙන් පටන් ගත්තේ. පින්වතුනි, ඔය ෂණ සම්පත්තිය කියන එකේ හරි තේරුම මෙන්න මේකයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ. මේ තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් ඔබ මේ ඔබේ කටයුතු කරගත්තේ නැත්නම් ආයෙ පාරක් මේ අවස්ථාව ලැබෙයි කියලා නම් හිතන්න එපා. මම නම් හිතන්නේ. ඔබ හිතනවද දන්නේ මම නම් හිතන්නේ. මේ ජීවිතේ දාගත්තා. මේකෙන් මම කරගත්තේ නැත්තම් that's it. තව එකක් නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙද වැඩි නැති කාලෙද වැඩි? නැති කාලෙ. එහෙනම් පින්වුතුනි, ඔය ෂණ සම්පත්තිය කියන්නේ මේ සසරේදී අපි ආපු ගමනේදී බුදු කෙනෙක්ගේ දහම අපිට ලැබිලා තියෙන මේ ෂණයක්. ඇස් පිල්ලම් ගහන තරම් ෂණයක්. අකුණු සැරයක් ගහන තරම් ෂණයක්. ඒ ෂණය දැන් අපිට ලැබිලා නැද්ද? මේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් මේ කතා කරන්නේ. ඉතින් හත් දෙයියනේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ෂණ සම්පත්තිය නැහැ කියලා නම් කියන්න එපා. වාසනාව නැහැ කියලා කියන්න එපා. වීරිය නැහැ කියලා කියන්න. මට වීරිය නැහැනේ. ආ. ඒක ඇත්ත. නැත්තම් බොරු කියන්නේ. අපරාධ ඒක කියලා තව අකුසලයකුත් කරගන්න බොරු කියලා. හරි. මම ඊටු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මේ පැහැදිලි කරලා දෙන්න එකම හේතුව මෙන්න මේකයි. මෙතන ඉන්න පිරිසර දැන් අද දේශනාව තව කීයක් තිබ්බද දැන්ට? මේ දෙවෙනි දේශනාව. මේ දෙවෙනි දේශනාවන් හරි. මම දැන් තව එකක් හෝ දෙකක් තියෙයි. වෙලාවන. ඒ දේශනාව මේ එක දේශනාවකත් පින්වතුනි ඔබට දේශනා කරන එකම හේතුව දේශකයන් වහන්සේලා ඔබට නිවන් දකින්න හේතු වාසනා සකස් කරලා දෙන්න. මිසක් ඕගොල්ලෝ දිව්‍ය ලෝකේ යවන්න නම් නෙමෙයි. දිව්‍ය ලෝකේ යයි. ඒක වෙනම වැඩ. නමුත් අපි ටාගට් කරන්නේ නිවන. මග නැවතිලා දිව්‍ය ලෝකෙන් වැටුනොත් ප්‍රශ්නයක් නැහැ නේද? නිවනනේ ටාගට් කරේ. දැන් දරුවෝ එක්සෑම් කරද්දී අපි තුම A level paper එක කරද්දී අම්මලා ගෙදරින් දරුවෝ එවද්දි මොකද කියන්නේ පුතේ ගිහිල්ලා ඒකක් අරන් වරින් කියලාද නැත්නම් 100ක් වගේ දාන් වරින් කියලාද? හොඳටම දන්නවා මූට නම් ඒකක් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මේ වැඩ කරගත්ත විදිහ. හැබැයි කියන්නේ මොකද? ගිහිල්ලා ඒකක් අරන් වරින් කියලා නේද මේ ඔළුවට ආශිර්වාද කරලා යවන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි. අපි නිවන අරමුණු කරගම්පින් මුතුනි. නිවන අරමුණු කරගත්තාම සතර පාය පැත්තට නෙමෙයි නිවන තියෙන්නේ. සතර පාය මේ පැත්තට නම් නිවන අර පැත්තට. එහෙනම් අර පැත්තට එක අඩියක් හරි තියෙනවා නම් අඩුම තරමේ සතර පායෙන් අහකට අඩිය තියලා තියෙන්නේ. එහෙනම් වරදින්න හේතුවක් නැහැ. හරි. දැන් මම මේ පැහැදිලි කරන්නේ මේ කරුණ ටික ඔබ තේරුම් ගත්තොත් මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන කරුණ ටික තේරුම් ගත්තොත් අන්න ඒ වෙලාවට ඔබ තේරුම් ගනි දෙයි හාමුදුරනේ මේ කරුණ ඔක්කොම දැන් තියෙනවනේ මංගාව. මේ කියන කරුණ කාරණා සියල්ලම මංගාව මේ මොහොතේ තියෙනවානේ. එහෙනම් මට අද සෝතාපන්න වෙන්න බැරිද? ඒ තීරණය ඔබ ගන්න තවට එකේ. දැන් තව දේශනාවක් තියෙනවානේ. ඒකට ඔබ ලෑස්ති කරන එක තමයි මම දැන් මේ කරන්නේ. මහා සාර දේශනාවක් එනවා දැන් මග. ඔබේ හේතු වාසනා අනුව ඒක හැදිලා ඒ ධර්මතාවය අනුව සෑදී එනවා. ඒකට පසුබිම හදන එක තමයි මම දැන් මේ කරන්නේ. මොකද ඒක දැන් කරොත් අපරාධය. ඇයි මාරය පීඩා කරනවනේ දැන්? ඔය කොච්චර කිව්වත් මාරය පීඩා කරනවා. හරි පීඩා ලෝලි මාරය. හරි. එතකොට කල්යාණ මිත්‍ර සේවනය. අන්න පළවෙනි කාරණාව. කවුද කල්යාණ මිත්‍රයෙක් කියන්නේ? මොකදම්? කල්යාණ මිත්‍රයෙක් කියන්නේ පින්වතුනි බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මචන්ද? ෂොට් එක දාන එකද? නෑ. කල්යාණ මිත්‍රය කියන්නේ නිවන ගැන යමක් කතා කරනවා නම් මාර්ගඵලලාභී උතුමේ. අන්න කල්යාණ මිත්‍රයෙක්. කලන මිතුරු. ක කියන පහත් දේ. ඉවත ලන්න. කෙනෙක් යම් ධර්මයක් දේශනා කරනවා නම් ක ලන කලන අන්න කල්යාණ මිත්‍රය. එහෙනම් යමෙක් දේශනාවක් කරනවා නම් ඔබ තුල රාගය ඇති වෙන්න. ඔබ තුල ద్వේෂය ඇති වෙන්න හෝ ඔබ තුල මෝහය ඇති වෙන්න. කෙනෙක් දේශනාවක් කරනවා නම් දිව්‍ය ලෝක යන බොහොම හොඳයි කියලා. ඔබට ඒ අවස්ථාවේදී දිව්‍ය ලෝක ගැන රාගයක් නෙමෙයි ඇති වෙන්නේ. එහෙනම් ඒ දේශනාව වෙන්නේ රාගය වැඩි වෙන දහමද රාගය ෂේ වෙන දහමද? ඉතින් එහෙනම් ඒ කල්යාණ මිත්‍රයද නැද්ද කියලා ඔබ තීරණය කරන්න. ඒකෙන් මම කියන්නේ අපිට ඔබට ද්‍රෝහී වෙන්න බෑ. මර ශාස්ත්‍ර වහන්සේ දෝහිය නැද්ද ඔබට දෝහිය නැද්ද මොකද ඔබ නේද මහන්සියලා අද දානේ සකස් කරගෙන ආවේ මේ මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරන් යම් කිසි ආකාරයෙන් ඔබ මේ මේ ආරාමයට ඇවිල්ලා නිතිපතා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන හොයලා බල්ලා ඒ කරන කටයුතු වලට අපෙත් යම් යුතුයකමක් වගකීමක් තියෙනව නේද ඔබ මෙතරම් මහන්සි වෙනවනම් අපිට පුළුවන් නම් පින්වතුනි ඔබට දෙන්න උතුම්ම ඵලය මහාම ආනිසංසය මහාම ඵලය හේවත් නිවන එහෙනම් එතනින් මෙහාට මොකටද නවතින්නේ අච්චර දෙන්න පුළුවන් නම් මෙච්චර දීලා නවත්තන්නේ මොකටද අපරාධනේ ඒක ඔබට කරන ද්‍රෝහිකම ඒකයි අපිට නිවන හැරෙන්න වෙන දෙයක් කියලා ඔබ යවන්න බෑ පින්වතුනි ඒක හරි අපරාධයක් එතකොට මේ ක හේවත් පහත් රාග ద్వේෂ මෝහ කියන මේ පහත් වූ ධර්මයන් පහත් වූ ගති තමන්ගේ චිත්ත සන්තානයේ තියෙන ඉවතලන්න යම් ධර්මයක් දේශනා කරන උත්තමයෙක් ඉන්නවද අන්න එයා කල්යාණ මිත්‍රයෙක් දැන් එහෙම ධර්මයක් දේශනා කරන එයා තුලත් අවබෝධයක් තිබිය යුතුයි මොකක් ගැනද අවබෝධයක් තිබිය යුතුයි මොකද්ද මේ රාග ద్వේෂ මෝහ මොකටද ඇයි අපි මේ රාග ద్వේෂ මෝහ නසා ගන්න ඕනේ මොකටද ඇයි මේ රාග ద్వේෂ ගැන මෝහ ගැන අපි මේ කතා කරන්නේ ඒ කියන්නේ ඔහු තුල ඕ ඇය තුල නිවන ගැන අවබෝධයක් තිබිය යුතුයි හරි මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්න බොහොම සරල ප්‍රශ්නයක් දැන් මේ ප්‍රශ්න ඔබෙන් මීට කලින් අසාගෙන තිබ්බේ නැත්තම් හොඳ ඩොක්කක් යනවා මට පේනවා ඉන්න ඕනේ ගෙදර ගිහිල්ලා නැගන්නකෝ මෙන්න ප්‍රශ්නේ දැන් ඔබ මෙතෙක් කල් පන්සල් ගියා සිල් ගත්තා බණ ඇහුවා ඔය ඔක්කොම කරානේ තුන් සූත්‍රයක් කඩපාඩම් ඇතිනේ තවත් ඊටත් වඩා කඩපාඩම් ඇතිනේ හරි බෞද්ධයෙක් හැටියට ඔබේ අරමුණ මොකක්ද ඔබගෙන මේ ප්‍රශ්නේ මම ඊළඟ ප්‍රශ්නේ ඒ ඊළඟ කොටසයි ප්‍රශ්නේ බෞද්ධයෙක් හැටියට ඔබේ අරමුණ මොකක්ද නිවන් දකින්න හරි නිවන් දකින්න එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ දන්නවද ඔන්න ඕකයි ප්‍රශ්න ඔය ප්‍රශ්නෙට උත්තරේ දන්නව නම් හොඳයි දන්නේ නැත්නම් ගෙදර ගිහලා ඩොක්කක් කරන්න ඕන ඇයි ඉතින් මෙතෙක් කල් අපි බණ දහම් ඇව්වේ පන්සල් ගියේ මේ නිවන් දක ගන්නනේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහවිලා දේශනා කරේ ඕකනේ නැතු මේ සීලයක් හෝ වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයිනේ පංච සීලය ගැන දේශනා කරන්න නෙමෙයි ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහළුණු උන්වහන්සේම කියනවනේ එක නහී සීලෙන වතං හෝතු උපජ්ජಂತಿ තථාගත කියලා අටක්කරතිනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා මේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහළ වෙන සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි කියලා ඇයි ඒ පින්වතුනි උන්වහන්සේගේ කාලයටත් කලින් සීල් සහ වත් තිබ්බා මේ ලෝක පාලන ධර්මතා තිබ්බා ලෝකේ. ඇයි උන්වහන්සේ පහල වෙන කාලේ හොඳ මිනිස්සු හිටියේ නැද්ද ලෝකේ? හිටියානේ. උන්වහන්සේ පහල වෙන කාලේ ප්‍රාණඝාතය කරන්න එපා. අදත්තාදානය කරන්න එපා. කාමයේ වර්ධවා හැසිරෙන්න එපා. බොරු කියන්න එපා. ගොයි කීප මිනිස්සු හිටියේ නැද්ද? හිටියානේ. එහෙනම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා අච්චර දුක් විඳලා ආයේ ওই ටිකම අපිට දීලා තියෙනවා. නමුත් අපි ওই ටික නේද පාවිච්චි කරන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ. හරි මම මෙහෙමත් දෙයක් කියන්නම් පොඩි උපමා. දැන් බින්දුනේ අපේ රටට බොහෝ දෙනෙක් එනවනේ සංචාරකයෝ නේද? සංචාරකයන් අපේ රට බොහොම හොඳ රටක් නේ. අපි හිටපු රටවල හිටනොත් මෙහෙට එනවා සෑහෙන පිරිස්. දැන් ඔබ හිතන්න ඔය වගේම දැන් අපිත් උත්සාහ කරනවනේ තව තව රටවල් වලට යන්න. දැන් සමහර මිනිස් රැකී ආරක්ෂාව උදෙසා යනවා. සමහර මිනිස් අධ්‍යාපන උදෙසා යනවා. ඔය එංගලන්තේ කියයි ඕස්ට්‍රේලියාව කියයි ඇමරිකාව කියයි. දැන් ওই රටවල් වලට යන්න අවසර හේවත් වීසා. වීසා ගන්න ලේසි කියලාද සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ අමාරුයි කියලා. අමාරුයි නේද? ඇප්ලිකේෂන් ෆෝම් 10ක් 20ක් විතර පුරවල. ඒකට අදාළ ගාස්තුත් දීලා. අන්තිමට ලේසාම්පලයකුත් දීලා. සමහර රටවල ඒවත් ඉන්න. තමන්ගේ මුළු ජීවිතේම අවුරුදු මෙතෙක් කල් ජීවිතේ ගත කරපු විදිහවල් ගැන විස්තර කරලා, තමන්ගේ තියෙන සම්බන්ධතාව ගැන විස්තර කරලා, පැහැදිලි කරලා, ඒවා විස්තර ලියලා ඉන්ටර්විව් වලට ගිහිල්ලා ඔය ඔක්කොමත් කළා සමහරට කියනවා නෑ බෑ දෙන්න බෑ. ඇයි කියන්නේ? එහෙම කරන රටවල් තියෙනවා පින්වතුනි. එහෙමත් වෙලාවක අවශ්‍ය කරන හේතු ටික සියලුම සකස් සියල්ලම සකස් වෙනවා ඔන්න වීසා එක හම්බෙන්න. අපි හිතමු ඔබ ඇප්ලයි කරන ඔය වගේ රටකට. අපි හිතමු ඇමරිකාව කියලා. හැමෝම කැමති ඇමරිකාව යන්නනේ. අපි හිතමු ඇමරිකාව කියලා. ඔන්න අපි ඇමරිකාව යන්න වීසා එකක් දානවා. මෙතෙක් කල සන්තකී ඉතුරු කරගත්ත සියලුම ධන කන්දරාවම වියදම් කරලා ඇප්ලිකේෂන් ෆෝම් උත් දාලා ඉන්ටර්විව් දීලා මාස ගාණක් මේක ඇදි ඇදි ඇදි ඇදි තිබිලා තමන් දන්න කියන කට්ටියටත් කෝල් කරලා අනේ මේක පොඩ්ඩක් බලලා මොනායි කරලා දෙන්නකෝ කියලා කතා බහ කරලා ඔය ඔක්කොමත් කරලා වීසා එකක් හම් වෙනවා කියලා හිතන්න පින්වතුනි සතියකට මේ හම් වෙන වීසා එක. දැන් ඔය සතියේට වීසා එක හම් වුණාට පස්සේ ඔබට ආරංචි වෙනවා ඔබේ දරුවෙක් හෝ නැත්නම් දුර ඥාතියෙක් ඉන්නෝ කියලා හිතන්න ඒ රටේ. දැන් ඥාතියගෙන හරි අම්මා හරි තාත්තා එන්න වීසා එක අරන් එන්න ආවට පස්සේ අපි බලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න වීසා එක දාලා යනවා. ප්ලේන් එකට ටිකට් උත් අරගෙන යනවා. මම හිතන්නේ පැය කීයක් තියෙනවද මහත්තයා ඇමරිකාවට? 24ක්. ඔන්න ඔය වගේ ගානක් තියෙනවා. පැය 24ක් දුකුත් දිනවා මේ හින්දා ඇමරිකාවට ප්ලේන් එක. ඔය දුකත් විඳගෙන ගියා කියන්නේ. ගීල ඔන්න බහැලා දවන්න දැන් සතිය පටන් ගන්නවා හරි අපි නු සම්ත යනවා ඉතින් අර ඒ දරුවා එක එයාපෝට් එකට ඇවිල්ලා ඔබ එක්කන්ගෙන ගෙදර ගිහිල්ලා ඉතින් වාඩි කරලා දැන් කොහොමද ඉතින් කොහොමද සපසන්නේ කාලා බීලාද හරි මොනාද කාලා බීලා ඖෂධ දාගෙන ඔබ ඉතින් තේ එකක් හදලා එමු දීලා දැන් වාඩි කරවලා දැන් ඉතින් අහනවා මේ කොහොමද අම්ම ඉතින් මේ ලංකාවේ මොනවද තොරතුරු දැන් කොහොමද දේශපාලනේ තත්ත්වය කවුද දැන් රටේ ජනාධිපති ආනේ යුද්ධ ඉවරයිද ආ දන්නේ නැහැ. අර මැච් එකේ මොකද උනේ? අපි අර ලංකාවේ අර ක්‍රිකට් මැච් එක. දැන් ඔබ බලන් ඉන්න පොඩ්ඩක් හිතන්න මේ මේ මේ යකෝ මම මේ වීසා එකක් අරන් ආවේ මෙච්චර මහන්සිලා මේ සතියයි හම්බුනේ. කොහොමද දැන් දවසකුත් යනවා. ඒගොල්ලෝ කියන හරි අපි හෙට යමුකෝ හෙට මම අම්මා එක්කන් යනවා. හෙට මේ රටේ බලන්න දේවල් තියෙනවනේ. ඔය සංචාරයේ යන්නේ ඕවටනේ බලන්නනේ. අපි හරි ආසන අපි ඇස් වලට පෙන්වන්න දේවල් කන් වලට අස්සවන්න දේවල් නහයට දෙන්න සුවඳවල් ඉතින් ඕවා කරන්නම එක්කන් යන්නම් හෙට. ඔන්න දැන් හෙට එනවා. ඒ කියන්නේ අඟහරුවාද. හෙට ඇවිල්ලා ඒ කියන්නේ හෙට දවස් උදා වෙලා අඟහරුවාද උදා වෙලා ඊට පස්සේ කියනවා ආ අම්මේ මේ අපි පොඩ්ඩක් කඩේට දුවලෙමුද? මේ ගෙදර බඩු වගේක් ඉවරයි. ටක් ගාලා ගින් එමු ඈ. හා හා එනම් කමන්නේ යන්කෝ. ඔන්න දැන් කඩේ යනවා. කඩේ ගින්න අර ඔයගොල්ලෝ ඉන්න දරුවෝ ටිකත් ඔක්කොම එකතු කරගෙන යනවා. දැන් දරුවෝ හතර පහ දෙනෙක් දෙනවා. ඉතින් උණු හැමදාම දුණව කරනවා. අනේ අම්මේ අපිට අරගෙන ඕනේ. අනේ අම්මේ අපිට මේක ඕනේ. පොඩ්ඩක් සෙල්ලම් කරන්න පාක් එකට යනකෝ කියලා ඕන. දැන් පාක් එකටත් එනවා. ඕන දැන් අඟහරුවාදත් පොඩ්ඩ හවස් වෙලා දැන් අඟහරුවාද දවසත් දැන් රෑ වෙලා. මේ දුවේ අර අපි යනවා කිව්වා. ආ අම්මේ අම්මගේ හෙටය අනිවාර්යෙන් හෙටය. දැන් ඕන අඟහරුවාදත් ගියා. ඕන දැන් බදාද. දැන් ඕන බදාදාන් අද නම් කොහොම හරි යන්න. ඇයි යකෝ මේ දවස් පහකට මට වීසා එක හම්බුනේ අච්චරත් වියදම් කළා. පැය 24ක් ප්ලේන් එකෙත් ඇවිල්ලා දැන් සම්දානකාරුවා දැත් ඉවරයි. ආද බදාද අද පුරගත්තේ නැත්තම් ඔය එකක්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ මට. ඉතින් ඔන්න ඔහම දැන් හරි එන වාහනේ යකල යන් කියලා යද්දි වාහනේ බ්‍රේක් ඩවුන් නෑ. පැච් එකක් යනවා. ආ පොඩ්ඩක් අම්මේ පොඩ්ඩක් ඉන්න මේක ටක් ගාලා අපි හදාගෙන යන්. අර මෙහෙර බ්‍රේක් ඩවුන් සර්විස් එකක් දෙනවා. උන්ට කතා කරා මේගොල්ලෝ එනවා ටක් ගාලා ඉන්න වාහනේ හදලා දෙයි. නැත්නම් ඔය පොඩක් ගරාජ් එකට අල්ලුවම හරි. ආ එනම් කමන්නෑ මේ. ඉතින් එනම් දැන් ගරාජ් එකට අල්ලන්න. අපි අහනවා පුතේ අර මේ වෙන වාහනයක් වගේ නැති වේද අපිට හොයාගන්න? නෑ මේ අම්මේ ඉතින් මම එහෙම හිතුවේ නෑ නේ. කවුද හිතුවේ මේක මෙහෙම වෙයි කියලා? පොඩ්ඩක් මේක ටක් ගාලා හදාගෙන යන්න. ඉතින් දැන් ඔන්න ගරාජ් එකටත් අල්ලනවා. ඇදගෙන යන වාහනයක් එක් කරගෙන ඇවිල්ලා දැන් ගරාජ් එකට අරන් ගිහිල්ලා දැන් වාහනේ හදනවා. ආ මේ මේකට පාට් එකක් නෑ. මේ පාට් එක ගෙන්න ගන්න ඕනේ. මේ හෙට තමයි පාට් එක එන්නේ. මේ නෝනලා අද ගෙදර ගිහලා හෙට එන්නකෝ. ඒතර පාට් එක දාලා දෙන්න. හවස් දෙයියනේ. බදා දත් ඉවර. ඊරාසේ වොන් එනවා දැන් ගෙදර ගිහලා දැන් ඉතින් ආයේ මුණ නෙලි ගෙඩිය මිරිගුව වගේ තමයි දැන්. ඇයි ඉතින් දැන් මේ මෙච්චර මහන්සිලා වීදම් කරගෙන ආවේ මොකටද? රට බලන්න. ඇමරිකාව කියන්නේ මොකද්ද කියලා බලන්න. අර ප්ලේන් එකේ යන ගමන් දැක්ක ටික විතරයි. ඒක අදරය ආවේ. මුකුත් දැක්කේ නැහැ. දැන් සඳ ගියා අඟහරුවාද ගියා බදාද ගියා. ඔන්න බ්‍රහස්පතින්දා උදා වෙලා. තව දවසයි තියෙන්නේ දැන්. 15 වෙනිදා සිකුරාදා. සිකුරාදා හවසේ යන්න ඕනේ. ඔන්න ඉතින් අර ගරාජ් එකට ගිහලා දැන් වාහනේ අරගෙන ඔන්න දැන් යනවා. ඔන්න ඕම යද්දී අර දුරට එනවා කෝල් එකක්. කෝල් එකක් ඇවිත් අර මේ ශොෂ්ෂ් කාලා ඉතින් ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් දන්නේ නැහැ. කතා කරලා ඉතින් මේ බලන් මේ කවුද කතා කරන්නේ? අපේ මේ කම්පැනි එකේ මේ අර මැනේජර් කෙනෙක් ඇවිල්ලා මේ අලුත් එක්කනේ රටේ ඉඳන් එයා ඇවිල්ලා තියෙන්නේ. එයා පොඩ්ඩක් බලාගත්තා නම් හොඳයි අද යනවලු හවස. මේ පොඩ්ඩක් එතනට ගිහලා මූණ දාලා අපි ටක් ගාලා යන්න ඊට පස්සේ. අනේ දුවේ වුණාට දැන් මම මේ ආපු ගමන නෑ මිනුවර මේක බලාගන්න බැරි වුණොත් එහෙම මට අර ප්‍රොමෝෂන් එකක් ගන්න තියෙන උසස් වීමක් ගන්න තියෙන මේක ගන්න හම්බෙන්නේ නෑ. මේ වෙලාවේ දාගන්න පොයින්ට් එකක් තමයි. අනේ අපි පොඩ්ඩක් යන්. ආයෙනම් යන්කෝ යන්කෝ. ඔන්න පින්වුතුනි බ්‍රහස්පතින් දත් ගෙවුවා. ඔන්න ඔය වගේ මොකක් හරි දෙයක් වෙලා සිකුරාදාත් ගෙවුවා. පින්වුතුනි අපේ මහගෙදර සතර අපාය. අපේ මහගෙදර සතර අපාය. තිරිසන් ලෝකය. පෙරේතනිකාය. අසුර යෝනි. නිරි අපාය. ඕක තමයි අපේ මහගෙදර. ඉඳලා හිටලා පොඩි වීසා එකක් හම්බ වෙනවා මනුස්ස ලෝකෙට පැනගන්න. ඔය මනුස්ස ලෝකෙට පැනගන්න හම්බ වෙන අවස්ථාවේ අපි කාලා බීලා ජොලි කරලා ආහාර ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා අරක බල්ල මේක බල්ල ඉන්නවා නැත්තම් එතනට ආපු කටයුතු කරගන්නවද නැද්ද කියන එක අපි ගත යුතු තීරණය. දැන් බලන්න අර අම්ම කොයිතරම් මහන්සි වුණාද ඒ ප්‍රතිඵල ඒ අවස්ථාව ලබා ගන්න. නමුත් ඒ ලැබුපු අවස්ථාවෙන් යාර ප්‍රයෝජන ගන්න හම්බුනේ නැහැනේ. ඔබ මිනිස්සෙක් වෙන්න කොයිතරම් ඔබ දුක් විඳලා තියෙනවද කියලා බින්දුතුනේ හැමදාම උදේට නැගිට ගමන් තමන්ට මතක් කරගන්න. මේක හොඳ අභ්‍යාසයක්. කන කැස් ගාවා වියසුදුරෙන් අහස බලුවා වගේ කියන කතාව අහලා තියෙනවනේ. අපේ මේ දෙන ඉන්න අම්මලා තාත්තලාට ආයි මතක් කරලා දෙන්න ඕනේ. ඕගොල්ලෝ ඒ කාලේ කතාව ඉගෙන ගත්තේ අපි කල්සමේත් තේමා ගන්න කාලේ. ඉතින් කන කැස් ගාවා වියසුදුරෙන් අහස බලනවා වගේ නම් මේ මනුස්ස අත්භවයක් ලබන එක සුගතිගාමි වෙන එක. පින්වුතුනේ මේ මේ පොඩි වීසා එකක් මේ හම්බෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ වීසක ඉවරනකම් අපිට මෙහෙ ඉන්න දෙයිද කියලා කියන්නෙත් නෑ. ශනික මරණ නැද්ද? හරි මෙතන ඉන්න කාටද පුළුවන් අතෝසල කියන්න මම අද ගෙදර යනවාමයි කියලා? පුළුවන් නම් කියන්න ඒක ජගතෙක් ඉන්නවනම්. මම අද ගෙදර ආයි මොකා මම යනවා ගෙදර. කොහොම නෑ නිකව්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගැන ඒ තරම් විශ්වාසයක් නෑනේ. එහෙනම් අපිට පුළුවන් ද මේ අපිට අවශ්‍ය වැඩේ කටයුතු කරගන්න නැතුව තව කල්දදා ඉන්න? ඉතින් පින්වතුනි මේ අපිට මේ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබෙනවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩක්. බිලියන 7යි ලෝක ජනගහනය. අහලා තියෙනවද? බිලියන 7යි. මිලියන නෙමෙයි බිලියන 7යි. ඔය 7 ඇතුලේ කල්යාණ මිත්‍රෝ කී දෙනෙක් ඇද්ද? මාර්ගඵලලාභී නිවන කතා කරන උත්තමයෝ කී දෙනෙක් ඇද්ද? අපි හිතමු ස්වාමීන් වහන්සේලා සියලු දෙනා මෙහෙමයි කියලා පැවිදිලා ඉන්න. බිලියන 7ක ජනගහනයක් ගත්තාම චීවරය දරාගත් ස්වාමීන් වහන්සේලා කීතර කී දෙනෙක් දින්නේ? කීනම ගණන් ගන්නවත් පුළුවන්. මේ මහමෙරු පර්වතයේ වැලිකැටයක් වගේ නේද? නමුත් සෑම ස්වාමීන් වහන්සේ නමක්ම නිවන කතා කරන්නේ නැහැනේ. සමහර ලාඩ ගොඩක් වෙලාවට ඔබට ඒක කියන කිව්වට තේරුමක් නැහැ කියලා උන්වහන්සේලා බොහොම අනුකම්පාවෙන් තමයි මේ නිවන කතා කරන්නේ නැත්තේ. ඇයි ඔබ කියලා අහන්නේ නිවන ගැන නෙමෙයිනේ. ස්වාමීනි මගේ දරුවාට අපලයක්. මොකද කරන්නේ? ස්වාමීනි මගේ දරුවාගේ එක්සෑම් එක පාස් කරගන්න ඕනේ. මොකෝ කරන්නේ? දුවට කොල්ලෙක් හොයාගන්න ඕනේ. මොකෝ කරන්නේ? දොයිද කියවම නිවන දේශනා කරන්නේ. ඉතින් අපරාධේ අර අතට අහුවෙන මැණිකෙන් ප්‍රයෝජනෙ ගන්න නැතුව ඔබ ඒක තියලා බිත්ති බඳිනවා. ඇත්තට මේකයි කරන්නේ. අතට අහුවෙන මැණිකෙන් බදාම ගහලා බිත්ති බඳිනවා. ඒකයි කරන්නේ. මේ ස්වාමින් වහන්සේලා වැඩි ඉන්නේ පින්වදින ඔබට මේ අපල උපද්‍රව නැති කර ගන්නවත් පෙළවහ කරලා දෙන්නවත් දරුවන් එක්සෑම් පාස් කරලා දෙන්නවත් නෙමෙයි. ඔබට නිවන දේශනා කරන ඔබ හිතන ශාස්ත්‍රඥ වහන්සේ අද වැඩ හිටියනම් ඔබ ගිහිල්ලා ඇහුව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ දරුවගේ එක්සෑම් එක ගැන ඒක පාස් කරගන්නකෝ හොඳ වෙන දෙකක් අහගන්න උන්වහන්සේ වචනයක්වත් හලන්නේ නැතුව ඉඳීවිද කියලා. අනේ මේ වගේ මොඩියුට මොකටද මම මේ ලෝකෙට පහළ වුණේ මොකටද කියලා උන්වහන්සේ හිතේ. දහම් සංවේගයටපත් වෙයි උන්වහන්සේ. ඉතින් ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙද්දී පින්වතුනි ඔබේ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ. මොකද්ද ගන්න ප්‍රයෝජනේ? අන්න ඕක තමයි සද්ධර්ම ශ්‍රවණය. දෙවෙනි කාරණා. දැන් මේ මතක තියාගන්න මම මේ ඔබට කියන්නේ මේ කරුණු කිසියල්ලම ඔබ ගාව දැන් තියනවා කියන දේ මතක් කරලා දෙන්න. ඔබට යම් කිසි අවස්ථාවක හිතට අදහසක් එනවා නම් අයියෝ මට නැහැනේ කියලා ඒ එක්ස්කියුස් එක මෙතනින් එහාට පාවිච්චි කරන්න තහනම්. මේ ටික තේරුම් ගත්තට පස්සේ මේ දේශනාවෙන් පස්සේ අන්න ඒක තේරුම් අරගෙන ඊළඟ දේශනාවට ලෑස්ති වෙන්න. ඒකයි මම මේ පසුබිම හදන්නේ. හරි? හරි. එතකොට සද්ධර්ම ශ්‍රවණය. මොකද්ද මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ? බණහන එකමද? ඊට වඩා දෙයක් තියෙනවද? සද්ධර්ම ශ්‍රවණය කියන්නේ බින්දුතේ මොන වගේ ධර්මයක්ද අපි ශ්‍රවණය කළ යුත්තේ? නිවන් අවබෝධ කරගත හැකි ධර්මයක්. හරි. එහෙනම් ප්‍රශ්නයක් මතු වෙනවා නැතන. නිවන් අවබෝධ කර හැකි ධර්මයක් කියන්නේ මොකක්ද? නිවන් අවබෝධ කරගැති ධර්මයේ මොකක්ද කියලා අහද්දි තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද? මේක එකින් එක ගලපගෙන යන්න එපැයි. නැත්නම් අපි මෙතෙක් කල් කරේ මොකද කරන්නේ නිවන් දකින්න. සාදු සාදු සාදු. එහෙනම් දැන් නිවන් දකින්න. යැයි යැයි යැයි. අනේ කොට්ටා එන්නේ යැයි යැයි. කොහෙද යන්නේ? යන්නේ කොහෙද? මල්ලේ පොල්. කොහෙද පස්සම කොහෙද ගුවන් නිවන් දකින කොහෙ දන්නේ? අර නිවන් අර පැත්තේ ගියා. සතිපොලේ තියාගෙන විකුණනවා තියෙනවා. පින්වතුනි නිවන කියන්නේ දැකලා යන ගමනක් මිසක් ගිහිල්ලා දකින ගමනක් නෙවෙයි. ඔබ දකින්න ඕනේ කොහෙටද මේ යන්නේ කියලා. මේ ඊයේ සාකච්ඡාව වල හිටපු කට්ටිය කවුරු වෙනවද අතෝසන්? මම දන්නවා මේ මාත් ඇහිට වෙන කවුරුත් ඉන්නවද හිටියද? නිවන කියන්නේ පින්වතුනි දැකලා යන ගමනක්. දැන් කල්පනා කරන්න ඔබ දැන් ආපු තැනක් ඇතිනේ. ඔබ නිවසෙන් නේද ආවි? කොහේරි ගම්බලාතින් ඔබ ආව. දැන් ඔබට ආපහු යන්න කියනකොට ඔබ ඔය කිසිම අදහසක් නැතුව ඔය ආයාලේ යනවද? ඔය කොහේරි කියලා අස්වාගෙන ගියාම කොහේරි මට්ටුවේ එදන්න එතන තමයි ගෙදර කියලා එහෙම යන්නේ නැහනේ. ඔබ යන තැන දැකලා යන්නේ. ඔබේ මනසින් ඔබ දන්නෝ මෙන්න මේ වගේ තැනක්, මෙන්න මෙතනින් වංගුවක් තියෙනවා, මෙතනින් රවුන්ඩ් බවුට් එකක් තියෙනවා, වමට දාන්න ඕනේ, හරහට දාන්න ඕනේ, පාලමක් තියෙනවා ඒක පහු කරන්න ඕනේ, කඩයක් තියෙනවා සෝමයේක එතනින් පයින් වමට දාන්න ඕනේ. ඔය ඔක්කොම ඔබේ මනසේ තියෙන ඔය ටික, ඔය විස්තරේ. ඔබ දැකලා යන්නේ ඒ ගමන. ඉතින් නිවන කියන්නේ කොන්න ඔය වගේ යන ගමනක්. එහෙනම් පින්විතනේ ඔබ නිවන් දකින්න නම් ඔබේ අරමුණ, ඔබ පොඩි කාලේ ඉඳන් මල් පූජා කරේ, පහන්පත්තු කරේ, බුදුහාමුදුරුව වැන්දේ, හතර පොයෙටම සිල් ගත්තේ, නිවන් දකින්න කියලා නම් ඇයි අද වෙනකම් ප්‍රශ්නය අහගත්තේ නැත්තේ නිවන කියන්නේ මොකද්ද කියලා? ඔබ ඔබේ දරුවාට කියන පුතේ ඔබ හොඳට ඉගෙන ගනි. හොඳට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වියා. නම් දොස්තර කෙනෙක් කියන දේ දකින්න නැතුව එහෙම කියයිද? කියයිද? නෑනේ. ඇයිදින් ඌ ගිහිල්ලා වෙන මොකක් කරේ පිස්සුවක් නටන බඩ ඔබ කොහමද දන්නේ මේ දොස්තර කෙනෙක් වෙන්නේ දැන්න නැත්තම් වෙන මොකක් කරේ විකාරයක් කරගන්නවද කියලා. ඒ දරුවෝ හරි මග යවන්න ඔබ දැනගන්න එපා දොස්තර කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙහෙම විභාග තියෙනවා, විශ්වවිද්‍යාලය යන්න ඕනේ, එක්සෑම් පාස් කරන්න තියෙනවා. ඉතින් ওই ටික දකින්න නැතුව ඔබ කොහොමද කියන්නේ? එහෙනම් නිවන කියන්නේ මොකද්ද කියලා අපි හරියටම තේරුම් ගමුද පින්වතුනි? ඔය ප්‍රශ්නේ අද විතරක් මතුවන දෙයක් නන් නෙමෙයි හැබැයි. ඉතින් හොඳයි. ඉතින් අපි වගේ පිරිස එදාත් හිටියා. එදා ශාස්ත්‍රඥ වහන්සේගෙන් ওই ප්‍රශ්නේ ඇහුවාම ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ නිවන කියන්නේ මොකද්ද? මොකද ඔබ වහන්සේ අද ඇවිල්ලා අපිට දේශනාවක් කරනවා. හෙට ඇවිල්ලා තව කෙනෙක් කියයි මේක තමයි විමුක්තිය කියලා. මොකද එදා ඉඳන් පින්වදිනේ විමුක්තිය තමයි කට්ටිය හෙව්වේ. මේකෙන් ගැලවෙන ක්‍රමය මොකද්ද? මේ දුක කෙලවර කරගන්න ක්‍රමය මොකද්ද කිව්කේ තමයි කට්ටිය හෙව්වේ. උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කාලේ කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. මේ සත්‍ය මොකද්ද? මේ කුසලය කියන දේ මොකද්ද? ওই දේ තමයි හෙව්වේ. නමුත් බුදු වෙන මොහොත වෙනකම් උන්වහන්සේ නිර්වාණය අවබෝධ කරගත්තේ නැහැ. නමුත් හෙව්වා. ඉති ආලාර කාලාමර උද්ද කරාම රුත්තල ඔය සියලු දෙනාම ඕවා හෙව්වා. නමුත් හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඉන්න පිළිස් බුදුහාමුදුරන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස දැන් ඔබ වහන්සේ මෙතනින් වැඩියට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියන මෙන්න මේක නිවන කියලා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියන නෑ ඔය කියන එක නෙමෙයි නිවන මෙන්න මේකයි නිවන කියලා. එහෙනම් අපි කොහොමද ඒක හරියටම දැනගන්නේ? ඒ වෙලාවේ ශාස්ත්‍රඥ වහන්සේ කරන සීහනාදය. මම නිවන කියන දේ දැන් පැහැදිලි කරලා දෙන්න. පින්වතුනි සාස්තුන් වහන්සේ පනවපු නිවන නම් රාගේ ක්ෂය කරපු තැන නිවනයි. ద్వේෂේ ක්ෂය කරපු තැන නිවනයි. මෝහේ ක්ෂය කරපු තැන නිවනයි. රාගක්ඛයෝ නිබ්බානං, ద్వේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. දැන් බොහොම සරල නැද්ද ඒ දුන්න නිර්වචනේ? ඒ ඩෙෆිනිෂන් එක බොහොම සරල නැද්ද? දැන් උන්වහන්සේ කිව්වද විනය පිටකය කඩපාඩම් කරගත්ත නැත්නම් අභිධර්ම පිටකය කඩපාඩම් කරගත්ත තැනත්තා නිවන දකින්නවා කියලා? උන්වහන්සේ දේශනා කරාද අභිධර්ම ත්‍රිපිටකය අභිධර්ම පිටකය කඩපාඩම් කරගත්ත කෙනා නිවන දිනනවා කියලා? තින්මුදනේ මමත් නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව නිවන හෙව්වා. නිවන් දකින්න උත්සාහ කළා. ඉංග්‍රීසි දහම් පාසලුත් ගියා. මම පොතක් ගත්තා. මැනුවල් ඔෆ් අභිධර්ම කියලා. මං හිතුවා හරි. මම සතියක් හරි gederi ඉඳගෙන මේක කඩපාඩම් කරගන්න. මේක කඩපාඩම් කර මේ ටික තියෙන සීල දැනගත්තාම මම මොකද නිවන් දැක්කා. ඉතින් පටන් ගත්තේ නැද්ද? අනේ අපරාදේ. මං ඒ ගෙදර ගු කාලේ. බලන්න ඉතින් නොදැක යන්න පටන් ගත්ත ගමනක්නේ. රාගේ ෂය කරපු තැනයි නිවන, ద్వේෂේ ෂය කරපු තැනයි නිවන, මෝහේ ෂය කරපු තැනයි නිවන. මොකද්ද රාගේ කියන්නේ? මොකද පින්දේ රාගය කියන්නේ? රාගය කියන්නේ කාමයේද? රාගය කියන්නේ සෙක්ස්ද? මේ ලිංගික හැසිරීමද රාගය කියන්නේ? එහෙනම් බෝඩ් වල ගහන රාගයේ උණුසුම කියලා. බලන්න ඉතින් අද මේ මේ මේ පදවලට වචන වැරදියට නිර්වචනය කරලා තියදී වචන වලට වැරදි තේරුම් දුන්නාම කොයිතරම් මිනිස්සු වැරදි මාර්ග වල යනවද? යමක් උදෙසා සැරිසරනවා නම් පින්මුතුනේ අන්න රාගය. කාමයේ උදෙසා කෙනෙක් සැරිසරනවා නම් මේ භවයේ එයා තුළ පවතින කාම රාගය. රූපයේ උදෙසා කෙනෙක් සැරිසරනවා නම් මේ භවයේ තුල එයා තුළ තියෙන රූප රාගය. අරූපයේ උදෙසා කෙනෙක් භවයක් හදාගෙන සැරිසරනවා නම් එයා තුළ තියෙන අරූප රාගය. ඔන්න ඔය රාග තුන නිසා සත්වයා සසරේ සැරිසරනවා. එතකොට බොහොම සරල උදාහරණයක් ගමුකෝ. හිතන්න කෑමක් කියලා. ඔබ මොකක් හරි ඔබට ආරංචියක් ගෙන මොකක් හරි කෑමක් ගන්න. අපි හිතමු කජු. හරි ආසන්නේ කජු කන්න. දාපෝ හිතන්න ඔබ කොහේරි ගමනක් යනවා. ඔය ගමනේ යන අතරතුරේදී ඔබ කජු ගහක් දකිනවා. ඔය කජු ගහ දැකලා ඔබට අදහසක් එනවා. අනේ කඩු ටිකක් කන්න තිබ්බනම් හොඳයි. දැන් ඔබේ ගහක් නෙමෙයි මේ කඩු ගහ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඕක දැන් දවසක් දෙකක් යද්දි ඒත් බලනවා කඩු ගහ උඩ. අනේ අර එදා දැක්ක කඩු මුළුම ලස්සනට තියෙන. පාට වැටිලා දැන්. මේක කොහොමද මං කඩාගන්නේ? දැන් මොකද්ද මේ කරන්නේ? කාමයේ උදෙසා සැරිසරනවා නෙමෙයිද? අර කඩු පොහුලම දැක. දැන් නිින්ද යන්නේත් නෑ අර කඩු පොහුලම ආවම පොහුලමමයි මතක් වෙන්නේ. ළඟින් යන්න බෑ. ඒක වාහනයක ළඟින් ගියත් හිමීට ෂේප් එක හැල්ල බලනවා අරක තාම තියෙනවා කියලා. ඒක කවුරු කඩාගෙන ගිහිල්ලා නේද? පොඩ්ඩක් ඔහේ යන ගමන් නිකන් අතට ගලක් එහෙම ගන්නවා ළඟපාතකින් යද්දි. පොඩ්ඩක් යන ගමන් යන තට්ටුව ගරිදිලා වැටුනොත් එහේ. බලන්න තින්මුතුනි අර පොඩි කජ්ජ මේ බඹයක් තරම් මිනිස්සයව කඩේ යවන හැටි. අර පොඩි කජ්ජ මේ අවුරුදු 40ක් 50ක් 60ක් වයස ඇති ඔබව හසුරවන හැටි නිකන් පඹයෙක් වගේ ලැජ්ජ නැද්ද? පොඩි කජ්ජ ඕක දිවේ දාගෙන කොච්චර ලාවක් යනවද බඩ දිගේ දිවේ දිගේ පල්ලෑටි කියලා බඩට යනවා. දිවෙන් පහ වුණාට පස්සේ ආයේ කජු එකේ රහ දැනෙනවා. ඔය ටිකට් මේ කය කඩේ යවන හැටි ලැජ්ජ නැහැ. දැන් අද අපේ තරුණ කාල කිරිසවල තියෙන කඩු නෙමෙයි. අපේ මේ තරුණ කවුලොන්ට දැන් කඩු දීලා මොනවද හේත් කරන්නේ බෑ. දැන් මොනවද තියෙන්නේ? සොසේජස්, මීට් බෝල්ස්. ඇයි ඉතින් බිමුදින ටීවී වල දාන්නේ තෝවනේ රසගුණ බිරි සොසේජස්? මගුල තමයි රසගුණ බිරි. අර අර දරුවගේ හිතේ මවනවා මෙන්න මේ ඒ රූපය කළා. ඊට පස්සේ ඒ කාමය දරුවට දීලා දැන් ඕකව සැරිසරනවා නේ. ඒක වටේ ඌට නිදා ගන්න බෑ, ඌට කන්න දෙන්නත් බෑ, ඌට වාඩම් වැඩ කරගන්නත් බෑ. ගිහිලා වෙයි ඉස්කෝලේට කරගන්නේ. අම්මේ මේ පොල්ලක් දෙනවා, අම්මේ සොසේජ්ජක් දෙනවා. දැන් බලන්න ඔන්න කාම රාගය. එහෙනම් රූප රාගය කියන්නේ මොකක්ද? එංගුතේ රූප කොටස්, රූප ජාති ගොඩක් තියෙනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. දැන් ඔබ හිතන්න අම්මා, ඔබේ අම්මා නැත්තම් මෙහෙම ගන්න. ඔව් අම්මා ගන්නකො. දැන් අම්මා කෙරෙහි තමන් තුළ තියෙන කාමයක් නෙමෙයි. නමුත් අම්මා කියන රූපේ දැක්කහම තමන් තුළ ලොකු බැඳියාවක්, ලොකු ආදරයක්, ලොකු ඇලීමක් ඇති වෙනවා නේද? දැන් ප්‍රශ්නේ තියෙන නමුත් අම්මට මොකක් හරි කරදරයක් හානියක් වුණාම තමන්ට දුක ඇති වෙනවා නේද? ඒ කියන්නේ අම්මා උදෙසා අපි සැරිසරනවා නේද? මොකද අම්මට ඇලිලා ඉන්නේ. ඇලිලා ඉන්නවා කියන්නේ මේ ඇලිලා ඉන්නේ තණ්හාවෙන් ඇලිලා ඉන්නේ. දරුවා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. ඉතින් ඒ රූපය අපි ෆොටෝ තියාගෙන ඉන්නේ අපි ගාව. දැන් වෙයිතන ඔබේ දරුවෙක් රට ගියා කියලා. ඉතින් දවස ගානේ ෆොටෝ එක අරන් බලනවද නැද්ද? අපි ෆොටෝ ඇල්බම් තියාගන්නේ මොකටද? ආයෙ මතක් කර කර ගන්න අරව. අර අර රූපය බල බල ඒක රස විඳින්න. ඉතින් ඔය ඒක උදෙසා සැරිසරනවා නෙමෙයිද දැන්? අන්න රූප රාගය. එන අරූප රාගය කියන්නේ මම මේ උඩින් ටච් කරගෙන යන්නේ මේ. මොකද මට කිව්වා දෙකම මාට අපි දේශනාව අවසන් කරන්න ඕනේ කියලා. අර බොහොම වැදගත් කාරණා ටිකක් අපි පොඩ පොඩ කතා කරගෙන යමු. සමහරට ඉස්සරහා ඊළඟ දේශනාවේ ඔබට බොහොම හරවත් වූ දේශනාවක් එනවා ඇති. ඒ හින්දා වෙන්නේ සමහර මේවා ඇදිලා ඉන්නේ. අම්මගේ කොහෙද මාතේ? අම්මට කියපු කතාව. අම්මා ළඟට නෑ ආවේ. හරි, එතකොට අරූප රාගය කියන්නේ මොකක්ද? දැන් අපි ගාව තියෙනව නේද ඔය මෞබිම නිජබිම් සංකල්පේ ඒ වගේ අදහස්. සමහර මිනිස්සු මැරෙන්න උනත් ලැස්ති නේද ඒ වෙනුවෙන්? එතකොට රාහතන් වහන්සේ එහෙම ඇලිලා ඉන්නවද? නෑ. උන්වහන්සේලා කාම රාගයවත්, රූප රාගයවත්, අරූප රාගයවත් නෑ. ඉතින් ඔය රාගය ෂේ වෙන දහමක් ඔබ අහනවන, ඔබ යම් දහමක් අහනවන, ඔබ තුල ක්‍රමක්‍රමයෙන් ඔය කාම රාගය, රූප රාගය, අරූප රාගය මෝති මෝත ශ්‍රේ වෙනවා නගේ දහම අහගෙන යද්දී අන්න පින්දුන ඔබ අහන්නේ නිවන් දකින්න උපකාර වෙන දහම. ද්වේෂය, ආශා, ද්වේෂය ඔබට ලැබෙන්නේ මොකද්ද? ඔබ ඒක නෙමෙයි කැමති, අනික් එකට කැමති. ඒක නෙමෙයි දෙක, මේක නෙමෙයි අරක. මේක ඒක ද්වේෂය කියන්නේ. මේක නෙමෙයි අනික් එක. ඔබ කැමති රතු පාට නම් රතු පාට පෙන්න, නිල් පාට පෙන්න දෙන්නේ නැහැ. ඕකට මම කැමති නම් මම කැමති රතු පාටට. සියුම් සියුම් දේවල්. මේ ද්වේෂය කියන්නේ මේ තරහම විතරක් නෙමෙයි. දැන් ඔබ හිතන්න ඔබ කැමති ප්ලේන් ටිපොන්න විතරයි කියලා. කිරිදාලා දෙයක් කරන ඔබ කැමති නැහැ. දැන් ඔබ හිතනවා රහතන් වහන්සේට එහෙම ආසාවක් ඇති කියලා ප්ලේන් ටික විතරයි මම කැමති, මට නම් කිරි දෙය දුන්නත් අකෝ උගන්නම් මම කැමති නැහැ රහවට එච්චර අල්ලන්නේ නැහැ කියලා. නමුත් අපි එහෙම නැහැ නේ. ඔබට කිරිටියක් දාලා දුන්නොත් මේක බොන්න බෑ. ඇයි මේ කරන්නේ අරකටයි කැමති. ඉතින් ඔයත් ඕක ද්වේෂය තමයි. අපි හිතන්නේ අර තරහව කියන විතර අපි අපිට මතක් වෙන්නේ ද්වේෂය කියනවා. ඔය සිළු දේම දේශය. ඔය පොඩි පොඩි ගැටෙන තැන් තියෙන්නේ අපේ හිතවල. ඕව ද්වේෂය. ඉතින් ඔබ යම් දහමක් අහනවනම් ඒ ද්වේෂය හිතේ වැඩි වෙනවනම් ඔබ අහන්නේ නිවන් දකින දහමක් නෙමෙයි. ඒ ද්වේෂය හිතෙන් අඩු වෙනවනම් ඔබ අහන්නේ නිවන් දකින දහමක්. මෝහය. පින්වතනි, අපි මෙතෙක් කල සසරේ සැරිසැරුවේ මේ දේවල් ගොඩනැගීම තුලින් තමයි අපිට සැපේ ලබා ගන්න පුළුවන් කියන්නේ. මොකක් හරි ගොඩනගන්න යෝනි අපිට. ගෙයක් වේවා, දරුමල්ල වේවා, රැකියාවක් වේවා, අධ්‍යාපනය වේවා, මොකක් හරි ගොඩනගන්න. ඔය ගොඩනගලා ගත්තාම හරි ජොලි. ඔන්න ඔය තැන තමයි අපි හිටියේ. අපිට අමතක වුණා මේ ගොඩනගන්නේ නොකඩෙන, නොබෙදෙන, නොමැරෙන දෙයක් නෙමෙයි කියලා. හේතු දින තාක්කල් මේ ටික පවතින, හේතු නැති වෙන දාට මේක නැහැ. ඔන්න ඔය ටික අපිට අමතක වුණා. ඒකින් අපි මොකද කරේ? අපි කියන එකට ඇලුනා. තණ්හාවක් ඇති කරගත්තා. ඒ හින්ද දුක් වින්දා. හැබැයි බැට කනවා කොච්චර ගුටි බැට කෑවත් මතක් වෙන්නේ මමම අහක යන නායක රෙද්දස්සේ දාගෙන විඳින දුකක් නේද මේ කියලා. අපිට දුකක් වෙද්දී අපිට අග්ගාලා ඇඟිලි දික් කරන්නේ කවුරු දිහාද? අහකට. හැබැයි අපිට අමතක වෙනවා අහකට ඇඟිල්ලක් දික් කරාම අනිත් පැත්තට ඇඟිලි හතරක්ම දික් වෙලා තියෙන තමන්ගේ පැත්තට. අන්න එතනයි වැරද්ද. මම අපේ ළමයින්ට හිමින් ළමයින්ට අපි මම කියනවා, දරුවනේ මේ ලෝකේ මිනිස්සු ජාති දෙකොටසක් ඉන්නවා. People who look through a mirror and people who look through a window. කන්නාඩියෙන් බලන කොටසකුයි ජනේලෙන් බලන කොටසකුයි. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ දෙගොල්ලම ඔය දෙකෙන් ඉවත බලනවා කියලා කියනවා. අර තියෙන ප්‍රශ්නේ ජනේලෙන් බලන එක කියනවා, ඉවත බලලා කියනවා අර තියෙන ඔය ඉන්නේ උන් තමයි ප්‍රශ්නේ. ඔය අහක ඉන්නේ උන්, ඕකුන් තමයි ප්‍රශ්නේ. ඒක හැමදාමත් ජීවිතේ ගත කරන්නේ උඹ වෙනස් වීම. මට ඕන විදිහට උඹ නෑ වෙනස් වීම. ඕම් කතා කරන්න එපා මට. ඔය කතා කරන විදිහ වැඩි ඕක වෙනස් කරගනින්. ඇයි උඹ ඕක ඔය විදිහට හැසිරෙන්නේ? වෙනස් වීම මං කැමති නෑ ඕක වෙනස් වීම. මොකද්ද ඔය කරන්නේ? මොකද ඔය කියන කතා වෙනස් කරගනින් ඕක. තව කොටසක් ඉන්නවා. ඒගොල්ල බලන්නේ කන්නාඩිය දිහා. බලලා අර කියපු කතාව එහෙම පිටිම කියනවා. වෙනස් කරගනින් ඕක කියපුද? දැන් බලන්නේ කවුරු දිහා? තමන් දිහා. තින්ගුතුනි තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු හොය හොයා හදාගන්න මනුස්සයා ජය ගන්නවා. අනිත් තුන්ගේ අඩුපාඩු හොය හොය ඒවා වෙනස් කරගන්න හදන උත්සාහ කරන එක හැමදාමත් දුකෙන්. හොඳට හිතලා බලන්න. මේ කියන කතාව හරිද වැරදිද කියලා හොඳට හිතලා බලන්න. තින්ගුතුනි අපිත් කර්මාන්තවල නියරුණ රාජකාරී කටයුතු කරා අවුරුදු ගණනාවක් තිස්සේ හැමදාමත් අපි කරේ වැරද්ද අහකයි කිය කිය අනිත් තුන්ට වෙනස් වෙන්න කියපිට. නමුත් අද තව මනසෙක් තුල වැරද්දක් දකිනවා නම් මම කරන්නේ දේවල් දෙකයි. පුළුවන් නම් ඔබත් මේක කරන්න උත්සාහ කරන්න. තව මනසෙක් තුල වැරද්දක් දැක්කොත් මෙන්න මේ දේ කරන්න උත්සාහ කරන්න. එක, ඒ වැරද්ද තමන් තුල තියෙනවා. තියෙනවා නම් හදාගන්න. හදාගෙන අර මනුස්සයර සාදුකාරයක් වෙන්න. බනින්න නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද? මනුස්සයෙක් වැරද්ද දැක්කොත් ගිල බයිනවා. මොකටද බයින්නේ? තමන්ගේ වැරද්ද ඒ මනුස්සයා පෙන්වලා දුන්නනේ. ඒ මනුස්සයා වැරද්ද කළා අද ඒ මනුස්සයා විඳවනවා. නමුත් ඔය වැරද්ද තමන් තුලින් මතුවුණා නම් තමන්ට නේද විඳවන්න වෙන්නේ? අර මනුස්සයා විඳවනවා, ගුටි කනවා, බැනුම් අහනවා, ඒ ටික වළක්වන්න තමන්ට මේ ඒ ටික වළක්වන්න නෙමෙයි ද අර මනුස්සයා ඒ වැරද්ද පෙන්වලා දුන්නේ? තමන් තුල තියනවා කියලා තියනවද නැද්ද කියලා බලාගන්න. ඉතින් මේ මාසේ සාදුකාරයක් දෙන්න එපා. දෙවෙනි කාරණාව, ඔබට හැකියාවක් තියෙනවා සහ සුදුසුනම් විතරයි. ඒ මනුස්සයා බොහොම අනුකම්පාවෙන් එක පෙන්වලා දෙනවා. නමුත් ඔබ හැමෝත් එක්කම කරන්න එපා. කොහොමකටත් හොඳයි ඔය දෙවෙනි කාරණාව නොකර ඉඳියට. මොකද අර මනුස්සයා ඔබ වගේම නම් විතරයි ඒ දේ බාරගන්නේ. ඒ මනුස්සයා ජනේලෙන් එළියට බලන එකෙක් නම් ඔබටත් බැනුම් ආගෙන තමයි එන්න වෙන්නේ. කළා ඒ මනුස්සයාත් මහා අසාධාරණයක් කරගන්නේ. ඒ නිසා කොහොකටත් හොඳයි ඕකෙන් පළවෙනි විතරක් කරගන්න. වරදක් දකින්න තව කෙනෙක් තුල වහා මහා ගන්න මන්තුලින් ඒ වරද වෙනවා. දැන් අපි අතර ඕන තරම් ඉන්නවනේ කටකාර මිනිස්සු. ඔහේ වාචාර විදිහට කියෝගේ වෙන්නවනේ. දැන් අපි සාමාන්‍ය මොකද කරන්නේ? තා අර බලන්න අරුගේ හැටි ඔහේ කියෝගේ වෙන්නවා බං. ඌට වෙන වැඩක් නැහැ ඔහේ කියෝගේ වෙනවා. දැන් තමන් මොකද ඔය කරන්නේ? තමන් දුකමනේ කරන්නේ. දැන් ඒ මනුස්සයා වාචාල ඒ මනුස්සයා කටකාරය කියලා මොකද තමන්ට තියෙන ප්‍රයෝජනේ? නම් ඒ මනුස්සයා කරපු ඒ දේ තුලින් තමන්ට පාඩමක් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට සාධුකාරයක් දුන්නා තමන්ගේ වරද හදාගත්තා. හරි. එතකොට අපි මේ කතා කරේ රාග ద్వේෂ මෝහ ගැන. එහෙනම් පින්වතුනි නිවන කියන්නේ රාගය ద్వේෂය මෝහය ෂය කරපු තැන නะ. ඒ උදෙසා යම් ධර්මයක් දේශනා වෙනවා නම් අන්න සද්ධර්මය. ඒ සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඔබ සෝතාපන්න වෙන අවශ්‍ය කරන දෙවෙනි අංගය පූර්ණ කරගෙන ඉන්නවා. එතකොට කල්යාණ මිත්‍ර සේවනය අපි කතා කරා. සද්ධර්ම ශ්‍රවණය අපි කතා කරා. තුන්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය අද සරල විදිහට ගන්නවා එළඹ සිටි සිහිය කියලා. කමක් නැහැ. නමුත් මෙන්න මේ අදහසත් ගැළපෙනවා නම් ඔබ ගන්නකෝ. ගැළපෙන්නේ නැත්නම් බහැර කරන්න. ඔබ බුද්ධිමත් පිරිසක් ඔබට ඔබේ දැනුමට ඔබේ බුද්ධියට විශ්ලේෂණය කරගන්න දෙයක් විතරයි මම දෙන්නේ. මේවා කිසිම දෙයක් බලෙන් දෙනව නෙමෙයි. මගෙත් වරදක් දකින්නවා නම් මොකද ඔබ කරන්න ඕනේ? ඔබ තුල ඒ වරද තියෙනවද? ඒක හදාගන්න. එච්චරයි. පින්වතුනි යෝනිය කියන්නේ මොකක්ද? උප්පත්ති ස්ථානය. අපි කාන්තාවකගේ ශරීරයක් ගත්තොත් දරුවෙක් උපදින තැනට කියනවා යෝනිය කියලා. යෝනි හිස. හිස කියන්නේ ආරම්භය. මන හිසිකාර. මනස මෙහෙයවීම, ක්‍රියාකාර වීම, ක්‍රියාකාරී වීම. එහෙනම් ඔය හතර දැන් ගලබලා ගත්තොත් එකට උප්පත්ති ස්ථානය පිළිබඳව මනස මෙහෙයවීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මොකක් උප්පත්ති ස්ථානය ගැන මේ කතා කරන්නේ? මොන ප්‍රශ්නයකද ශාස්ත්‍රඥ වහන්සේ අපිට වෙදෙක්ුනේ? මොන රෝගයකද ශාස්ත්‍රඥ වහන්සේ අපිට වෙදෙක්ුනේ? භව රෝගයකට. එහෙනම් අපි මෙතෙක් කල් කරේ පින්වතුනි ප්‍රශ්නයක් ආව මේකට පැලැස්තර දාන එකට. බඩගින්නක් ආව මේකට කියලා මොන හරි කන්න ටිකක් හොයාගන්න එක නะ. ලෙඩක් හැදුනම මේකට කියලා මොන හරි බෙහෙතක් හොයාගන්න එක නะ. අපි මෙතෙක් කල් කරේ උප්පත්ති ස්ථානයේ හිසට හෙවත් මේ ප්‍රශ්නේ මුලට බෙහෙත් කරන එක නෙමෙයි. ප්‍රශ්නේ එළියෙන් පැලැස්තර දාන එක කරේ මෙතෙක් කල්. නමුත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා උඹලා මෙතෙක් කල් කරේ ඕක කවදද ඔබ කළා කෙලවරක් කරගන්නේ? කවදද කෑවහම ඇති වෙන්නේ? කවදද ලෙඩකට බෙහෙත් දාලා ඇති වෙන්නේ? ඔය ප්‍රශ්නේ විසඳුමක් නැහැ. තියෙන එකම විසඳුම තමයි ප්‍රශ්නේ මූලය හොයලා මේ උප්පත්ති ස්ථානයේ මූලය හොයලා. මොකද උඹලා ඉපදුනොත් ඔය ප්‍රශ්න වලට පිළියම් කර කර ඉන්න වෙනවා. ආ ඒක දෙකක් නැහැ. මේකේ මුල හොයාගන්න. මුල හොයලා මුලට බෙහෙත් කරගන්න. අන්න යෝනි හිස. බෙහෙත් කරගන්න කලින් බලාගන්න ඕන කොතනද මේ හිස තියෙන්නේ. අන්න ඒ වෙනි උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. පටිච්චසමුප්පාද ධර්මය. මම අද පටිච්චසමුප්පාද ධර්මය දේශනා කතා කරන්නේ නැහැ මෙතන. මොකද ඒක බර වැඩි.

නමුත් ඔබේ රෝහන්සේගේ මූණ දිහා බලාගෙන මම අද කියනවා ඔබ වහන්සේ කරපු කිසිම දෙයක් මට වැඩක් නැහැ කියලා. පුළුවන් නම් කියන්න. පුළුවන් නම් කියලා ඊට පස්සේ අතහැරලා දාන්න. උන්වහන්සේගේ මූණ දිහා බලලා කෙලරොඩක් ගැහුවා වගේ හැඩක් ඒක. ඔබට පුළුවන් නම් කරලා බලන්න. හොඳයි එහෙනම් පින්වතුනි මේ සද්ධර්ම දේශනාව දේශනා කරපු සහ අසා සිටියොද සියලු දෙනා ඔබ අප සියලු දෙනා මේ රස කරගත්තා වූ සියලුම පුණ්‍ය බල ශක්තියෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අජරාමර අමා මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කරනවා. සාදු සාදු.